විමුක්ති වෙරේ විජයහෙරත් මන්ත්‍රීතුමාට විනාඩි 60ක් දෙනකොට ද්‍රවිඩ ජාතික සන්ධාන රටත් එක්ක විනාඩි 125ක් දෙනකොට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු 54ක් ඉන්න අපිට දෙන්නේ විනාඩි 50යි. මේක මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? අපි කියන ඉතින් පැහැදිලිව දිගින් දිගටම කතානායකවරයා මේ ආකාරයට හැසිරෙන්න පටන් ගත්තොත් මූලාසනය ගරු කරන්නේ නැතුව අපි අසම්මත ක්‍රම ගේනවා සභාව ඇතුළට. කරුණාකරලා අපේ වෙලාව දෙන්න, ලැජ්ජ වෙන්න, තමුන් නම් සභාවට යන්න.